మధ్యమ నికాయం 1.2.2 మహాసేహనాద సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా వేసాలయం విహరతి వహి నగరే అవరపురే వనసండే తేన కోపన సమయేన సునఃఖత్తోలిచ్ఛవిపుంతో అచిరపక్కంతోతి ఇమస్మాధమ్మ వినయా సోవేశాలయం పరిసతిం ఏవం వాచం భాసతి నంతి సమనస్స గోతమస్స ఉత్తరి మనుస్స ధమ్మ అలమరియ జ్ఞాన దర్శన విశేష తక్క పరియాహతం సమనో గోతమో ధమ్మం దేశేతి విమంసానుచరితం సయం పటిభానం యస్స చ క్వాస్స అంతాయ ధమ్మో దేశితో సో నీయాతి తక్క కరస్స సమ్మా దుఃఖఖయాయాతి అథ కో ఆయస్మా సారిపుత్తో పుంబన్ సమయం నివాసిత్వా పత్తచీవరం ఆదాయ వేసాలిం పిండాయ పావిసి అసోసిఖో ఆయస్మా సారిపుత్తో సునఃఖత్తస్స లిచ్ఛ విపుత్తస్స వేసాలయం పరిసతిం ఏవం వాచం భాసమానస్స నంతి సమనస్స గోతమస్స ఉత్ తరి మనుస్స ధమ్మ అలమరియ జ్ఞాన దర్శన విశేష తక్క పరియాహతం సమనో గోతమో ధమ్మం దేశేతి విమంసానుచరితం సయం పటిభానం యస్స చ క్వాస్స అంతాయ ధమ్మో దేశితో సో నీయాతి తక్కరస్స సమ్మా దుఃఖఖయాయాతి అథ కో ఆయస్మా సారిపుత్తో వేసాలయం పిండాయ చరిత్వా పచ్చాభత్ తం పిండపాత పటికంతో ఏన భగవాతేనుపసంకమి ఉపసంకమి త్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిసిన్నోఖ ఆయస్మా సారిపుత్తో భగవంతం ఏతదవోచ సునఃఖత్తో భంతే లిచ్ఛ విపుత్తో అచిరపక్కంతో ఇమస్మా ధమ్మ వినయా సోవేశాలయం పరిసతిం ఏవం వాచం భాసతి నత్తి సమనస్స గోతమస్స ఉత్తరి మనుస్స ధమ్మ අලමරිය ඥාන දස්සන විසේසෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති විමංසානු චරිතං සයම් පටිභානං යස්ස ච ක්වාස්ස අත්ථාය ධම්මෝ දේසිතෝ සෝනීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති කෝධනෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මෝඝපුරිසෝ කෝධාච පනස්ස ඒසා වාචා භාසිතා අවන්නං භාසිස්සාමීති සෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මෝඝපුරිසෝ වන්නං ඒව තථාගතස්ස භාසති වන්නෝ හේ සෝ සාරිපුත්ත තථාගතස්ස යෝ ඒවං වදෙය්‍ය යස්ස ච ක්වාස්ස අත් තාය ධම්මෝ දේසිතෝ සෝනීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති අයම් පිහි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මං වයෝ න භවිස්සති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අයම් පිහි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මං වයෝ න භවිස්සති ඉතිපිසෝ භගවා අනේක විහිතං ඉන්ධි විධං පච්චනුභෝති ඒකෝපි හුත්වා බහුධා හෝති බහුධාපි හුත්වා ඒකෝ හෝති ආවී භාවන්තිරෝ භාවන්තිරෝ කුණ්ඩං තිරෝපාකාරන්තිරෝ පම්බතං අසංජමානෝ ගච්ඡති සේයථාපි ආකාසේ පඨවියම්පි උම්මුජ්ජනි මුජ්ජං කරෝති සේයථාපි උදකේ උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සේයථාපි පඨවියං ආකාසේපි පල්ලංකේන කමති සේයථාපි පක්ඛී සකුණු ඉමේපි චන්දිම සුරියේ එවං මහින්ධිකේ එවං මහානුභාවේ පාණිනා පරිමසති පරිමජ්ජති යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේ තීති අයම් පිහි නාම සාරිපුත්ත සුනක්ඛත් තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මං වයෝ න භවිස්සති ඉතිපිසෝ භගවා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උභෝ සද්දේ සුනාති දිබ්බේ ච මානුසේ ච ඒ දුරේ සන්තිකේ චාති අයම්පි හිනාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මං වයෝන භවිස්සති. ඉතිපිසෝ භගවා පරසත්තානම් පරපුංගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති විතමෝහං වා චිත්තං විතමෝහං චිත්තන්ති පජානාති සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති විඛිත්තං වා චිත්තං තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති මහංගතං වා චිත්තං මහංගතං චිත්තන්ති පජානාති අමහංගතං වා චිත්තං අමහංගතං චිත්තන්ති පජානාති සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත් තන්ති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති දසඛෝපනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති කතමානි දස ඉද සාරිපුත්ත තථාගතෝ ථානංච ථානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ ථානංච ථානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චපන්නානං කම්ම සමාදානානං ථානසෝහේතුසෝ විපාකං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චප්පන්නානං කම්ම සමාදානානං ථානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ සම්බත්ථගාමිනින් පටිපදං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සම්බත්ථගාමිනින් පටිපදං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානාධාතු ලෝකං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානාධාතු ලෝකං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුංගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරපරියත්තං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ඨානං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේකවිහිතං පුබ්බේ නිවාසං අනුසරති සේයතිදං ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරී සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සතම්පි ජාති සහස්සම්පි ජාති සත සහස්සම්පි අනේකේපි සංවට්ට කප්පේ අනේකේපි විවට්ට කප්පේ අනේකේපි සංවට්ට විවට්ට කප්පේ අමුත්‍රාසිං ඒවං නාමෝ ඒවං ගොත් ඒවං වන්නු ඒව මාහාරෝ ඒවං සුකදුක්ක පටිසංවේදී ඒව මායු පරයන්තෝ සෝ තතෝචතෝ අමුත්‍ර උපපාදිින් තත්‍රාපාසිං ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නු ඒව මාහාරෝ ඒවං සුකදුක්ක පටිසංවේදී ඒව මායු පරියන්තෝ සෝ තතෝචුතෝ ඉධූපපන්නෝති ඉති සාකාරං සෞන්දේසං අනේකවිහිතං පුබ්බේ නිවාසං අනුසරති යම්පි සාරිපුත්ත තථාගතෝ අනේකවිහිතං පුබ්බේ නිවාසං අනුස්සරති සේයතිදං ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ පෙයාල ඉති සාකාරං සෞන්දේසං අනේකවිහිතං පුබ්බේ නිවාසං අනුස්සරති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති ඉමේවත භුන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා ඉමේවා පන භුන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්ම සමාදානා තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සංගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ පේයාල යථාකම්මූපගේ සත්තේ පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරති යම්පි සාරිපුත්ත තථාගතෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. ඉමානිකෝ සාරිපුත්ත දස තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභංඨානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. යෝකෝමං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදේය නත්ථි සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති විමංසානු චරිතං සයම් පටිභානන්ති තං සාරිපුත්ත වාචං අප්පහාය තංචිත්තං අප්පහාය තන්දිට්ඨින් අප්පටිනිස්සංජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරේ සේයථාපි සාරිපුත්ත භික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාධේය ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අප්පහාය තංචිත්තං අප්පහාය තන්දිට්ඨින් අපරිනිස්සංජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරේ චත්තාරිමානි සාරිපුත්ත තථාගතස්ස වේසාරඤ්ජානි යේහි වේසාරඤ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභංඨානං පටිජානාති පරිසාස සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. කතමානි චත්තාරි සම්මා සම්බුද්දස්ස තේ පටිජානතෝ ඉමේ ධම්මා අනභිසම්බුද්ධාති තත්‍ර වතමං සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිචෝ දිස්සතිති නිමිත්තමේතං සාරිපුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරඤ්ජප්පත්තෝ විහරාමි කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීනාති තත්‍ර වතමං සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිචෝ දිස්සතිති නිමිත්ත මේතං සාරිපුත්තන සමනුපස්සාමි. ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ. කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි. යේඛෝපනතේ අන්තරායිකා ධම්මා උත්තා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති. තත්‍ර වතමං සමනෝවා බ්‍රාහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කේචිවා ලෝකස්මින් සාධම්මේන පටිචෝදිස්සතේති. නිමිත්තමේතං සාරිපුත්තන සමනුපස්සාමි. ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ. කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි. යස්ස කෝපනතේ අත්ථාය ධම්මෝ දේසිතෝ සෝනනීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති. තත්‍ර වතමං සමනෝවා බ්‍රාහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් සහධම්මේන පටිචෝදිස්සතේති. නිමිත්ත මේතං සාරිපුත්තන සමනුපස්සාමි. ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ. කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි. ඉමානි කෝ සාරිපුත්ත චත්තාරි තථාගතස්ස වේසාරජ්ජානි. ඒහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ. ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කම් පවත්තේති. යෝඛෝමං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය. නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසෝ. තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. විමංසානුචරිතං සයම් පටිභානන්ති. තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටි නිස්සංජිත්වා යථාභතං නික්ඛිත් තෝඒවං නිරේ. සේයථාපි සාරිපුත්ත භික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාධේය ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පති නිසංජිත්වා යථා භතං නික්ඛිත්තෝ ඒවං නිරේ අට්ඨකෝ ඉමා සාරිපුත්ත පරිසා කතමා අට්ඨ කත්තිය පරිසා බ්‍රාහ්මණ පරිසා ගහපති පරිසා සමන පරිසා චාතුම් මහරාජික පරිසා තාවතින්ස පරිසා මාර පරිසා බ්‍රහ්ම පරිසා ඉමාකෝ සාරිපුත්ත අට්ඨ පරිසා ඉමේහිකෝ සාරිපුත්ත චතුහි වේසාරංජේහි සමන්නාගතෝ තථාගතෝ ඉමා අට්ඨ පරිසා උපසංකමති අඤ්ඤෝ ගාහති අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත අනේක සතං කත්තිය පරිසං උපසංකමිතා තත්‍රාපි මයා සන්නිසින්න පුබ්බංචේව සල්ලපිත පුබ්බංච සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බා තත්‍ර වතමං භයංවා සාරංජංවා උක්කමිස්සතීති නිමිත්තමේතං සාරිපුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්ත තං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරංජප්පත්තෝ විහරාමි අභිජානාමි ඛෝ පනං සාරිපුත්ත අනේක සතං බ්‍රාහ්මණ පරිසං පෙයාල ගාහපති පරිසං පෙයාල සමන පරිසං පෙයාල චාතුම් මහරාජික පරිසං පෙයාල තාවතින්ස පරිසං පෙයාල මාර පරිසං පෙයාල බ්‍රහ්ම පරිසං උපසංකමිතා තත්‍ර පිමයා සන්නිසින්න පුබ්බංචේව සල්ලපිත පුබ්බංච සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බා තත්‍ර වතමං භයංවා සාරංජංවා කමිස්සතීති නිමිත්තමේතං සාරිපුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරංජප්පත්තෝ විහරාමි Yoko mang sariputta evang janantang evang pasansantang evang madeya. Natthi samanassa gotamassa uttari manussa dhamma. Alamariya jnana dassana viseso. Takka pariyahataṃ samano gotamo dhamman deseti. Vimansānu charitaṃ sayam patibhānanti. Taṃ sāriputta vācaṃ appahāya taṃ cittaṃ appahāya. Taṃ dittiṃ appati nissajjitvā. Yathābhataṃ nikkhitto to evang nirai. Seyyathāpi sāriputta bhikkhu sīla sampanno. Samādhi sampanno paññā sampanno. Ditthiva dhamme anyaṃ ārādheya. Evaṃ sampadamidaṃ sāriputta vadāmi. Taṃ vācaṃ appahāya taṃ cittaṃ appahāya. Taṃ dittiṃ appati nissajjitvā. Yathābhataṃ nikkhitto evaṃ nirai. Catasso kho imā sāriputta yoniyo. Katamā catasso. Andajāyoni jalābhujāyoni. Sansedajāyoni opapātikāyoni. Katamāca sāriputta andajāyoni. Eko te sāriputta sattā andakosaṃ abhinibbhijjajāyanti. Ayaṃ ucchati sāriputta andajāyoni. Katamāca sāriputta jalābhujāyoni. Ekho te sāriputta sattā vatthikosaṃ abhinibbhijjajāyanti. Ayaṃ ucchati sāriputta jalābhujāyoni. Katamāca sāriputta sansedajāyoni. Yekho te sāriputta sattā pūtimacchevā jāyanti pūtikunapevā. Pūtikummāsevā chandanikāyavā. Oli galle va jayanti. Ayaṃ ucchati sāriputta sansedajāyoni. Katamāca sāriputta opapātikāyoni. Devānirāika ekacchecha manussā. Ekacchecha vinipātika. Ayaṃ ucchati sāriputta opapātikāyoni. Imā kho sāriputta catassoyoniyo. Yoko mang sariputta evan janantang evang patsantang evang adeya. Natanti samanasse gotamasse uttari manusse dhamma. Alamariya jnana dasana viseso. Takka pariyahatang samano gotamo dhammang deseti. Vimansanu charitang sayam patibhananti. Tang sariputta vachang appahaya. Tanchittang appahaya tandittin appatinissajjitva. Yathabhatang nikkhitto evang niraye. Seyathapi sariputta bhikkhu sila sampanno. Samadhi sampanno, panya sampanno. Ditteva dhamme anyang aradheye. Evang sampadamidang sariputta vadami. Tang vachang appahaya, tang cittang appahaya. Tang dittin appahaya. Patinissajjitva yathabhatam nikkhitto evam niraye. Panchako ima sariputta gatiyo katama pancha nirayo tirachanayo nipitti visayo. Manussa deva nirayanchahang sariputta pajanami nirayagamincha maggang nirayagamininch patipadang yatha patipanno cha kayassa bheda parammarana. Apayang duggatin vinipatang nirayang upapajjati. Tancha pajanami. Tirachanayo ninchang sariputta pajanami. Tirachanayo nigamincha maggan tirachanayo nigaminincha patipadang. Yatha patipanno cha kayassa bheda parammarana. Tirachanayo ning upapajjati. Tancha pajanami. Pitti visayanchahang sariputta pajanami. Pitti visayagamincha maggang pitti visayagaminincha patipadang. Yatha patipanno cha kayassa bheda parammarana. Pitti visayang upapajjati. Tancha pajanami. Manusse chahang sariputta pajanami. Manussaloka gamincha maggam manussaloka gamininch patipadang. Yatha patipanno cha kayassa bheda parammarana. Manusse supapajjati tancha pajanami. Deve chahang sariputta pajanami. Devaloka gamincha maggang devaloka gamininch patipadang. यथा पटिपन्नो च कायस्य भेदा परं मरण सुगतिं संगं लोकं उपपद्यति तं च पजानामि निब्बानं चाहं सारिपुत्त पजानामि निब्बानगामिं च मग्गं निब्बानगामिनीं च पटिपदं यथा पटिपन्नो च आसवानं खयानासवं चेतो विमुत्तिं पञ्ञा विमुत्तिं दिन्थेव धम्मे सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरति तञ्च पजानामि इदाहं सारिपुत्त एकञ्चं पुंगलं एवं चेतसा चेतो परिच्च पजानामि तथायं पुंगलो पटिपन्नो तथा च इरीयति तञ्च मग्गं समारुह्य यथा कायस्य भेदा परं मरण अपायं दुर्गतिं विनिपातं निरयं उपपद्यस्यतीति तमेनं पश्यामि अपरेण समयेन दिम्बेन चक्षुना विशुद्धेन अतिकन्तमानुषकेन कायस्य भेदा परं मरण अपायं दुर्गतिं विनिपातं निरयं उपपन्नं एकान्तदुःखातिप्पा कटुका वेदना वेदीयमानं सेयथापि सारिपुत्त अङ्गारकासु साधिकपोरिसा पूरङ्गारानं वीतच्चिकानं वीतधूमानं अथ पुरिसो आगच्छेय घम्माभितत्तो घम्म परेतो किलन्तो तसितो पिपासितो एकायनेन मग्गेन तमेव अङ्गारकासुं पनिधाय तमेनं चक्षुमा पुरिसो दिष्ण्वा एवं मदेय तथायं भवं पुरिसो पटिपन्नो तथा चैरीयति तञ्च मग्गं समारुह्यो यथा इमं येव अङ्गारकासुं आगमिष्यतीति तमेनं पश्येय अपरेण समयेन तस्सा अङ्गारकासुया पतितं एकान्तदुःखातिप्पा कटुका वेदना वेदीयमानं एवमेव को अहं सारिपुत्त इदेकच्चं पुंगलं एवं चेतसा चेतो परिच्च पजानामि तथायं पुंगलो पटिपन्नो तथा च इरीयति तञ्च मग्गं समारुह्यो यथा कायस्य भेदा परं मरण अपायं दुर्गतिं विनिपातं निरयं उपपद्यस्यतीति तमेनं पश्यामि अपरेण समयेन දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස භේදා පරම්මරණා අපායං දුක්ගතින් විනිපාතං නිරයං උපපන්නං ඒකන්ත දුක්ඛාති පාකටුකා වේදනා වේදියමානං ඉදපනාහං සාරිපුත්ත ඒකච්ඡං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි තථායං පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා කායස්ස භේදා පරම්මරණා තිරංචාන යෝනිං උපපඤ්ජිස්සතේති තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස භේදා පරම්මරණා තිරංචාන යෝනිං උපපන්නං දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියමානං සේයථාපි සාරිපුත්ත ගූතකූපෝ සාධික පුරිසෝ පුරෝ ගූතස්ස අත පුරිසෝ ආගච්ඡේය ගම්මාභිතත්තෝ ගම්ම පරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව ගූතකූපං පනිධාය තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය තථායම් භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා ඉමං ඒව ගූතකූපං ආගමිස්සතිති තමේනං පස්සේය අපරේන සමයේන තස්මින් ගූතකූපේ පතිතං දුක්ඛාති පාකටුකා වේදනා වේදියමානං ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේකච්ඡං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි තථායං පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා කායස්ස භේදා පරම්මරණා තිරංචාන යෝනිං උපපඤ්ජිස්සතේති තමේනං පස්සාමි අපරේන සමයේන dibbena chakkhuna visuddhena atikkanta manusakena kāyassa bhedā parammaraṇa tiraccāna yonin upapannaṁ dukkhāti pākatukā vedanā vediyamānaṁ idhapanāṁ sāriputta ekacchaṁ puggalaṁ evaṁ cetasā ceto pariccha pajānāmi tathāyaṁ puggalo paṭipanno tathāca irīyati tancha maggaṁ samāruḷḷho yathā kāyassa bhedā parammaraṇa petti visayaṁ upapajjissatīti tamenaṁ passāmi aparena samayena dibbena chakkhuna visuddhena atikkanta manusakena kāyassa bhedā parammaraṇa petti visayaṁ upapannaṁ dukkha bahulā vedanā vediyamānaṁ seyyathāpi sāriputta rukkho visame bhūmi bhāge jāto tanupatta palāso kabaraccāyo atha puriso āgacceya ghammābhitatto ghammapareto kilanto tasito pipāsito ekāyanena maggena tameva rukkhaṁ panidhāya tamenaṁ chakkhumā puriso disnvā evaṁ vadeya tathāyaṁ bhavaṁ puriso paṭipanno tathāca irīyati tancha maggaṁ samāruḷḷho yathā imaṁ eva rukkhaṁ āgamissatīti tamenaṁ passeya aparena samayena tassa rukkhassa chāyāya nisinnaṁ vā nipannaṁ vā dukkha bahulā vedanā vediyamānaṁ evameva kho ahaṁ sāriputta idhekacchaṁ puggalaṁ evaṁ cetasā ceto pariccha pajānāmi tathāyaṁ puggalo paṭipanno tathāca irīyati tancha maggaṁ samāruḷḷho yathā kāyassa bhedā parammaraṇa petti visayaṁ upapajjissatīti tamenaṁ passāmi aparena samayena dibbena chakkhunā visuddhena atikkanta manusakena කායස්ස බේදා පරම්මරණ පෙත්ති විසයන් උපපන්නං දුක්ඛ බහුලා වේදනා වේදියමානං ඉදපනාහං සාරිපුත්ත ඒකච්ඡං පුද්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි තථායං පුද්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා කායස්ස භේදා පරම්මරණ මනුස්සේසු උපපජ්ජිස්සතිති තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස භේදා පරම්මරණ මනුස්සේසු උපපන්නං සුඛ බහුලා වේදනා වේදියමානං සේයථාපි සාරිපුත්ත රුක්ඛ සමේ භූමි භාගේ ජාතෝ බහලපත්ත පලාසෝ සන්දච්ඡායෝ අථ පුරිසෝ ආගච්ඡේය ඝම්මාභිතත්තෝ ඝම්ම පරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව රුක්ඛං පනිධාය තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය තථායම් භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා ඉමං ඒව රුක්ඛං ආගමිස්සතිති තමේනං පස්සේය අපරේන සමයේන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා සුඛ බහුලා වේදනා වේදියමානං ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්ඡං පුද්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි තථායං පුද්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා කායස්ස භේදා පරම්මරණ මනුස්සේසු උපපජ්ජිස්සතිති තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස භේදා පරම්මරණ මනුස්සේසු උපපන්නං සුඛ බහුලා වේදනා වේදියමානං ඉදපනාහං සාරිපුත්ත ඒකච්ඡං පුද්ගලං evaṃ cetasā ceto pariccha pajānāmi tathāyaṃ puṅgalo paṭipanno tathāca irīyati tanca maṅgaṃ samāruḷḷo yathā kāyassa bhedā paraṃ maraṇa sugatiṃ saṅgaṃ lokaṃ upapajjissati iti tamenaṃ passāmi aparena samayena dibbena cakkhunā visuddhena atikkanta manusakena kāyassa bhedā paraṃ maraṇā sugatiṃ saṅgaṃ lokaṃ upapannaṃ ekanta sukhā vedanā vediyamānaṃ seyyathāpi sāriputta pāsādo tantrassa kūṭāgāraṃ ullittā valittaṃ nivātaṃ pusittaṅgalaṃ pihita vātapānaṃ tantrassa pallanko gonakattato patikattato patalikattato kadalimigapavara paccattharanu sauttaraccado ubhato lohita kupadhanu අත පුරිසෝ ආගච්ඡේය ඝම්මාභිතත්තෝ ඝම්ම පරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව පාසාදං පනිදාය තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා ඉමං ඒව පාසාදං ආගමිස්සති ති තමේනං පස්සේය අපරේන සමයේන තස්මින් පාසාදේ තස්මින් කූටාගාරේ තස්මින් පල්ලංකේ නිසින්නං වා නිපන්නං වා ඒකන්ත සුඛා වේදනා වේදියමානං ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්චං පුංගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි තථායං පුංගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරුල්ලෝ යථා කායස්ස බේදා පරම් මරණ සුගතිං සංගං ලෝකං උපපජ්ජිස්සති ති තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස බේදා පරම් මරණා සුගතිං සංගං ලෝකං උපපන්නං ඒකන්ත සුඛා වේදනා වේදියමානං Idh panahaṃ Sāriputta ekacchaṃ puṅgalaṃ evaṃ cetasā ceto pariccha pajānāmi tathāyaṃ puṅgalo paṭipanno tathā ca iriyati tancha maṅgaṃ samāruḷḥo yathā āsavānaṃ khayā anāsavaṃ ceto vimuttiṃ paññā vimuttiṃ ditthēva dhamme sayaṃ abhiññā saccikatvā upasampajja viharissatīti tamenaṃ passāmi aparena samayena āsavānaṃ khayā anāsavaṃ ceto vimuttiṃ paññā vimuttiṃ ditthēva dhamme sayaṃ abhiññā saccikatvā upasampajja viharantaṃ ekanta sukhā vedanā vediyamānaṃ seyyathāpi Sāriputta pokkharani accodikā sātodikā sītodikā setakā supatittā ramanīyā avidūre cassātīre vanasaṇḍo atha puriso āgacchayya ghammābhitatto ghammapareto kilanto tasito pipasito ekāyanena maggena tameva pokkharaniṃ panidhāya tamenaṃ cakkhumā puriso disvā evaṃ vadeyya tathāyaṃ bhavaṃ puriso paṭipanno tathā ca iriyati tancha maṅgaṃ samāruḷḥo yathā imaṃ eva pokkharaniṃ āgamissati te tamenaṃ passeyya aparena samayena taṃ pokkharaniṃ ogāhetvā nahāyetvā pītvā ca sabbadaratha khila matha parilāṃ paṭippassaṃ bhetvā pacchuttaritvā tasmiṃ vanasaṇḍe nisinnaṃ vā nipannaṃ vā ekanta sukhā vedanā vediyamānaṃ evameva kho ahaṃ Sāriputta idhekacchaṃ puṅgalaṃ evaṃ cetasā ceto pariccha pajānāmi tathāyaṃ puṅgalo paṭipanno tathā ca iriyati tancha maṅgaṃ samāruḷḥo yathā āsavānaṃ khayā anāsavaṃ චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සතිති තමේනං පස්සාමි අපරේන සමයේන ආසවානං ඛයා අනාසවං චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරන්තං ඒකන්ත සුඛාවේදනා වේදියමානං ඉමාඛෝ සාරිපුත්ත පංචගතියෝ යෝඛමං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදේය නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති විමංසානුචරිතං සයම් පටිභානන්ති තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටි නිස්සජ්ජිත්වා යථාභතං නිඛිතෝ ඒවං නිරේ සේයථාපි සාරිපුත්ත භික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාධේය ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටි නිස්සජ්ජිත්වා යථාභතං නිඛිත්තෝ ඒවං නිරේ අභිජානාමි ඛෝපනාහං සාරිපුත්ත චතුරංග සමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා තපස්සිස්සුදං හෝමි පරම තපස්සි ලූඛස්සුදං හෝමි පරම ලූඛෝ ජේගුච්චි සුදං හෝමි පරම ජේගුච්චි පවිවිත්තස්සුදං හෝමි පරම පවිවිත්තෝ තත්‍රස්සුමේදං සාරිපුත්ත තපස්සිතාය හෝති අචේලකෝමි මුත්තාචාරෝ හත්තාපලේඛනෝ නඒහි භදන්තිකෝ නතිට්ඨ භදන්තිකෝ න අභිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියාමි සෝන කුම්භිමුඛා පතිගන්හාමි න කලෝපිමුඛා පතිගන්හාමි න ඒලක මන්තරං න දණ්ඩ මන්තරං න මුසල මන්තරං නදවින්නං භුංජමානානං නගම්භිනියාන පායමානාය නපුරි සන්තරගතාය නසංකිත්තිසු නයත්තසා උපට්ටිතෝති නයත්ත මක්ඛිකා සණ්ඩ සණ්ඩචාරිණී නමත්චං නමන්සං නසුරං නමේරයං නතුසෝදකං පිවාමි සෝඒකාගාරිකෝ ආහෝමි ඒකාලෝපිකෝ ද්වාගාරිකෝ ආහෝමි ද්වාලෝපිකෝ සත්තාගාරිකෝ ආහෝමි සත්තාලෝපිකෝ ඒකිසං සාපි දත්තයායාපේමි ද්වීපිදත්තියාපේමි සත්තහි පිදත්තියාපේමි ඒකාහි කම්පියාහාරං ආහාරේමි ද්වීහි කම්පියාහාරං ආහාරේමි සත්තාහි කම්පියාහාරං ආහාරේමි ඉතේව රූපං අද්ධමාසිකම්පි පරියාය භත්ත භෝජනානුයෝග මනුයුත්තෝ විහරාමි සෝසාක භක්ඛෝමි සාමාක භක්ඛෝමි නීවාර භක්ඛෝමි දන්දුල භක්ඛෝමි හට භක්ඛෝමි කන්න භක්ඛෝමි ආචාම භක්ඛෝමි පිඤ්ඤාක භක්ඛෝමි තින භක්ඛෝමි ගෝමය භක්ඛෝමි වනමූල ඵලාහාරෝආයාපේමි පවත්ත ඵලභෝජී සෝසානානි පිධාරේමි මසානානි පිධාරේමි තිරීඨානි පිධාරේමි අජිනම් පිධාරේමි අජිනක්ඛි පම්පිධාරේමි කුසචීරම් පිධාරේමි වාකචීරම් පිධාරේමි ඵලකචීරම් පිධාරේමි කේසකම්බලම් පිධාරේමි වාලකම්බලම් පිධාරේමි උලෝකපක්ඛම් පිධාරේමි සෝකේසමස්සුලෝචකෝපි හෝමි කේසමස්සුලෝචනානුයෝග මනුයුත්තෝ උම්භට්ඨකෝපි හෝමි ආසන පටික්ඛිත්තෝ උක්කුටිකෝපි හෝමි උක්කොටිකප්පධාන මනුයුත්තෝ කණ්ඨකාපස්සයිකෝපි හෝමි කණ්ඨකාපස්සේය සේයං කම්පේමි සායතතියංපි උදකරෝනානුයෝග මනුයුත්තෝ විහරාමි ඉතේව රූපං අනේක විහිතං කායස්ස ආතාපන පරිතාපනානුයෝග මනුයුත්තෝ විහරාමි ඉදං සුමේ සාරිපුත්ත තපස්සිතාය හෝති ත తత్రస్సుమేదం సారిపుత్త లూకస్మిన్ హోతి నేకవస్సగణికం రజోజల్లంకాయే సన్నిచితం హోతి పపటిక జాత సేయథాపి సారిపుత్త తిందుక ఖాను నేకవస్సగణికో సన్నిచితోతి పపటిక జాతో ఏవమేవస్సు మే సారిపుత్త నేకవస్సగణికం రజోజల్లంకాయే సన్నిచితం హోతి పపటిక జాతం తస్స మహ్యం సారిపుత్త నైవం హోతి అహో అతాహం ఇమం రజోజల్లం పానినా పరిమజ్జేయం అన్యేవాపనమే ఇమం రజోజల్లం పానినా పరిమజ్జేయుంతి ఏవంపి మే సారిపుత్త నహోతి ఇదం సుమే సారిపుత్త లూకస్మిన్ హోతి తత్రస్సుమేదం సారిపుత్త జేగుచ్చిస్మిన్ హోతి సోఖో అహం సారిపుత్త సతోవ అభిక్ కమామి సతో పటికమామి యావ ఉద బిందుం హి పిమే దయా పంచు పంఠితా హోతి మాహం ఖుందకే పానే విషమగతే సంఘాతం ఆపాదిస్సంతి ఇదం సుమే సారిపుత్త జేగుచ్చిస్మిన్ హోతి తత్రస్సుమేదం సారిపుత్త పవివిత్తస్మిన్ హోతి సోఖో అహం సారిపుత్త అన్యతరం అరణ్యాయతనం అజ్జోగహిత్వా విహరామి యదా పశ్యామి గోపాలకం వా పశుపాలకం వా తినహారకం వా కంఠహారకం వా వనకమ్మికం వా వనేన వనం గహనేన గహనం నిన్నేన నిన్నం తలేన తలం పపతామి తంకిస్స హేతు మామం తే అందసంసు అహంచ వాతే అద్దస్సంతి సేయథాపి సారిపుత్త ఆరణ్యకోమి గో మనుస్సేదిస్వా వనేన వనం గహనేన గహనం నిన్నేన నిన్నం తలేన తలం పపతతి ఏవమేవ కోహం సారిపుత్త యదా పశ్యామి గోపాలకం వా పశుపాలకం వా తినహారకం వా కంఠహారకం వా వనకమ్మికం వా వనేన వనం గహనేన గహనం నిన్నేన నిన్నం తలేన తలం పపతామి తంకిస్స హేతు మామం తే అద్దసంసు అహంచ వానే అద్దసంతి ఇదం సుమే సారిపుత్త పవివిత్తస్మిన్ హోతి తత్రస్సుమేదం సారిపుత్త మహావికట భోజనస్మిన్ హోతి සුඛං සාරිපුත්තයේ තේ ගොට්ඨා පට්ඨින ගාවෝ අපගත ගෝපාලා තත්ත චතුකුණ්ඩිකෝ උපසංකමිත්වා යානි තානි වච්චකානං තරුණකානං ධේනුපකානං ගෝමයානි තානි සුදං ආහාරේමි යාවකීවංච මේ සාරිපුත්ත සකං මුත්තකරේ සං අපරියාදින්නං හෝති සකං ඒව සුදං මුත්තකරේ සං ආහාරේමි ඉදං සුමේ සාරිපුත්ත මහාවිකට භෝජනස්මින් හෝති සුඛෝ අහං සාරිපුත්ත අඤ්ඤතරං භින්සනකං වනසණ්ඩං අජ්ජෝගාහිත්වා විහරාමි තත්‍ර සුදං සාරිපුත්ත භින්සනකස්ස වනසණ්ඩස්ස භින්සනකතස්මින් හෝති යෝකෝචි අවීතරාගෝ තං වනසණ්ඩං පවිසති යේ භුයේන ලෝමා නිහංසන්ති සුඛෝ අහං සාරිපුත්ත යාතාරත්තියෝ සීතා හේමන්තිකා අන්තරට්ඨකේ හිමපාත සමයේ තථාරූපාසුරත්ති සුරත්තිං අම්භෝකාසේ විහරාමි දිවාවනසණ්ඩේ ගිම්හානං පච්චිමේ මාසේ දිවා අම්භෝකාසේ විහරාමි රත්තිං වනසණ්ඩේ අපිස්සුමං සාරිපුත්ත අයං අනච්චරියා ගාථා පටිභාසි පුබ්බේ අස්සුත පුබ්බා සෝතත්තෝ සෝසේනෝ ඒකෝ භින්සනකේ වනේ නග්ගෝ නවග්ගි මාසේනෝ ඒසනා පසුතෝ මුනීති සුඛං සාරිපුත්ත සුසානේ සේයං කම්පේමි චවට්ඨිකානි උපධාය අපිස්සුමං සාරිපුත්ත ගෝමණ්ඩලා උපසංකමිත්වා ඔට්ටු භන්තිපි ඕමුත්තේනන්තිපි පන්සුකේනපි ඕකිරන්ති කන්න සෝතේ සුපි සලාකං පවේසෙන්ති නකෝපනාහං සාරිපුත්ත අභිජානාමි තේසු පාපකං චිත්තං උප්පාදේතා ඉදං සුමේ සාරිපුත්ත උපෙක්ඛා විහාරස්මින් හෝති සන්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනම් බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ ආහාරේන සුද්ධේති තේ ඒව මාහන්සු කෝලේහි ආපේ මාති තේ කෝලම්පි ඛාදන්ති කෝලචුන්නම්පි ඛාදන්ති කෝලෝදකම්පි පිවන්ති අනේක විහිතම්පි කෝලවිකතින් පරිභුංජන්ති අභිජානාමි කෝපනාහං සාරිපුත්ත ඒකං ඒව කෝලං ආහාරං ආහරිතා සියාකෝපනතේ සාරිපුත්ත ඒව මස්ස මහානූනතේන සමයේන කෝලෝ අහෝසීති නකෝපනීතං සාරිපුත්ත ඒවන් දට්ඨබ්බං තදාපි ඒත පරමෝයේව කෝලෝ අහෝසි සේයථාපි ඒතරයි තස්සමයිහං සාරිපුත්ත ඒකං ඒව කෝලං ආහාරං ආහාරයතෝ අධිමත්තකසිමානං පත්තෝ කායෝති සේයථාපි නාම ආසීතික පබ්බානිවා කාල පබ්බානිවා ඒව මේවස්සු මේ අංග පච්චංගානි භවන්ති තායේවප්පාහාරතාය සේයථාපි නාම ඔට්ඨ පදං ඒව මේවස්සු මේ ආනිසදං හෝති තායේවප්පාහාරතාය සේයථාපි නාම වට්ටනාවලී ඒව මේවස්සු මේ පිට්ඨිකණ්ඨකෝ උන්නතාවනතෝති තායේවප්පාහාරතාය පාහාරතාය සේයථාපි නාම ජරසාලාය ගෝපාතසියෝ ඕලොංග විලුංගා භවන්ති ඒව මේවස්සු මේ පාසුලියෝ ඕලොංග විලුංගා භවන්ති තායේවප් පාහාරතාය සේයථාපි නාම ගම්භීරේ උදකපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකාදිස්සන්ති ඒව මේවස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකාදිස්සන්ති තායේවප්පාහාරතාය සේයථාපි නාම තිත්තකලාබු ආමකච්චින්නෝ වාතාතපේන සම්පුටිතෝ තිසම්මිලාතෝ ඒව මේවස්සු මේ සීසච්චවි සම්පුටීතා හෝති සම්මිලිලාතා තායේවප්පාහාරතාය සෝකෝ අහං සාරිපුත්ත උදරච්චවින් පරිමසිස්සාමීති පිට්ඨිකණ්ඨකං ඒව පරිගණ්හාමි පිට්ඨිකණ්ඨකං පරිමසිස්සාමීති උදරච්චවින් ඒව පරිගණ්හාමි යාවස්සු මේ සාරිපුත්ත උදරච්චවි පිට්ඨිකණ්ඨකං අල්ලීනා හෝති තායේවප්පාහාරතාය සෝකෝහං සාරිපුත්ත වච්චංවා මුත්තංවා කරිස්සාමීති. තත්තේව අවකුජ්ජෝ පපතාමි. තායේවප්පාහාරතාය. සෝකෝහං සාරිපුත්ත තමේව කායං අස්සාසෙන්තෝ පානිනා ගත්තානි අනෝමජ්ජාමි. තස්සමයිහං සාරිපුත්ත පානිනා ගත්තානි අනෝමජ්ජතෝ. පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති. තායේවප්පාහාරතාය. සන්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනම් බ්‍රාහ්මණ. ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ. ආහාරේන සුද්ධේති. තේ ඒව මාහන්සු. මුංගේහි ආපේම. පෙයාල. තිලේහි ආපේම. පෙයාල. තණ්ඩුලේහි ආපේමාති. තේ තණ්ඩුලම්පි ඛාදන්ති. තණ්ඩුල චුන්නම්පි ඛාදන්ති. තණ්ඩුලෝදකම්පි පිවන්ති. අනේක විහිතම්පි තණ්ඩුල විකතින් පරිභුංජන්ති. අභිජානාමි කෝපනාං සාරිපුත්ත. ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහරිතා. සියාඛෝපනතේ සාරිපුත්ත ඒව මස්ස. මහානූන තේන සමයේන තණ්ඩුලෝ අහෝසීති. නඛෝපනේතං සාරිපුත්ත ඒවං දට්ඨබ්බං. තදාපි ඒත පරමෝ ඒව තණ්ඩුලෝ අහෝසි. සේයථාපි ඒත රහි. තස්සමයිහං සාරිපුත්ත ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහාරයතෝ. අධිමත්ත කසිමානං පත්තෝ කායෝති. සේයථාපි නාම ආසීතික පම්බානිවා කාල පම්බානිවා. ඒව මේ වස්සු මේ අංග පච්චංගානි භවන්ති. තායේවප්පාහාරතාය. සේයථාපි නාම ඔට්ට පදං. ඒව මේ වස්සු මේ ආනිසදං හෝති. තායේවප්පාහාරතාය. සේයථාපි නාම වට්ට නාවලි. ඒව මේ වස්සු මේ පිච්චිකණ්ඨකෝ උන්නතාවනතෝති. තායේවප්පාහාරතාය. සේයථාපි නාම ජරසාලාය ගෝපානසියෝ. ඕලුංග විලුංගා භවන්ති. ඒව මේ වස්සු මේ පාසුලියෝ ඕලුංග විලුංගා භවන්ති. තායේවප්පාහාරතාය. සේයථාපි නාම ගම්භීරේ උදපානේ උදකතාරකා. ගම්භීරගතා උක්ඛායිකා දිස්සන්ති. ඒව මේ වස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා. gambhir gata upkhayika disanti taye vapparetaye seyatha pinamatitta kalabu amakacchinno vata tapena samphutito hoti sammilato evame vasume si satchavi samphutita hoti sammilata taye vapparetaye Sukho aham sariputta udaracchavin parimasissamiti Pittikantakam eva parigannami Pittikantakam parimasissamiti Udaracchavin eva parigannami Yavasume sariputta udaracchavi pittikantakam allina hoti taye vapparetaye Sukho aham sariputta vacchang va muttang va karissamiti Tatteva avakunjo papatami taye vapparetaye Sukho aham sariputta tameva kayam assasento panina gattani anumajjami tassa mayam sariputta panina gattani anumajjato Putimulani lomani kayasma papatante taye vapparetaye taye piko aham sariputta iriyaye taye patipadaye taye dukkarakarikaye Na ajjagamang uttari manussa dhamma Alamariya jnana dasana visesang Tankissa hetu Imissayeva ariyaya panyaya anadhigama Yayam ariya panya adhigata ariya niyanika Niyati takkarasya sammā dukkhakkhayāya Santikho pana sāriputta eke samanam brahmana Evaṁ vādino evaṁ dittino Sansārena suddhiti Nakho paneso sariputta sansaro sulabharupo Yomaya asansarita pumbo Imina dighena adhuna Anyatra sundhavasehi devehi Sundhavase chaham sariputta deve sansareyam Naimam lokam punaragacheyam Santikho pana sariputta eke samanam brahmana Evaṁ vādino evaṁ dittino Upapattiya suddhiti Nakho panesa sariputta upapatti sulabharupa Yamaya anupapanna pumbha Imina dighena adhuna Anyatra suddhavasehi devehi සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දේවේ උපපජ්ජෙයං නයිමං ලෝකං පුනරාගච්ඡෙයං සන්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනම් බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ ආවාසේන සුද්ධේතේ නකෝපනේසෝ සාරිපුත්ත ආවාසෝ සුලභරූපෝ යෝ මයා අනාවුත්ත පුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසේ දේවේහි සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දේවේ වසෙයං නයිමං ලෝකං පුනරාගච්ඡෙයං සන්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනම් බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ යඤ්ඤේන සුද්ධේතේ නඛෝපනේසෝ සාරිපුත්ත යඤ්ඤෝ සුලභරූපෝ යෝ මයා අයිත්ථ පුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා තංචඛෝ රඤ්ඤාව සතා කත්තේන මුද්ධාවසින්තේන බ්‍රාහ්මනේන වා මහාසාලේන සන්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනම් බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ අග්ගි පරිචරියාය සුද්ධේති නඛෝපනේසෝ සාරිපුත්ත අග්ගි සුලභරූපෝ යෝ මයා අපරිචින්න පුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා තංචඛෝ රඤ්ඤාව සතා කත්තේන මුද්ධාවසින්තේන බ්‍රාහ්මනේන වා මහාසාලේන සන්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනම් බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ යාව දේවායම් භවම් පුරිසෝ දහරෝති යුවා සුසුකාලකේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා තාවදේව පරමේන පඤ්ඤාවෙයත්තේන සමන්නාගතෝති යතෝචකෝ අයම් භවම් පුරිසෝ ජින්නෝති බුද්ධෝ මහල්ලකෝ අන්ධගතෝ වයෝ අනුප්පත්තෝ ආසීතිකෝ වා නාවුතිකෝ වා වස්ස සතිකෝ වා ජාතියා අත තම්මා පඤ්ඤා වෙයත්තියා පරිහායතීති නඛෝපනීතං සාරිපුත්ත ඒවං දට්ඨබ්බං අහංඛෝපන සාරිපුත්ත ඒතරහි ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අන්ධගතෝ වයෝ අනුප්පත්තෝ ආසීතිකෝ මේ වයෝ වත්තති ඉධමේ අස්ස සාරිපුත්ත චත්තාරෝ සාවකා වස්ස සතායුකා වස්ස සත ජීවිනෝ පරමාය ගතියා සතියාච ධිතියාච සමන්නාගතා පරමේනච පඤ්ඤාවෙය්‍යත්තේන සේයථාපි සාරිපුත්ත දල්හ ධම්මෝ ධනුග්ගහෝ සික්ඛිතෝ කතහන්තෝ කතුපාසනෝ ලහුකේන අසනේන අප්පකසිරේනේව තිරියං තාලච්ඡායං අතිපාතේය ඒවං අධිමත්ත සතිමන්තෝ ඒවං අධිමත්ත ගතිමන්තෝ ඒවං අධිමත්ත ධිතිමත්තෝ ඒවං පරමේන පඤ්ඤාවෙය්‍යත්තේන සමන්නාගතා තේමං චතුන්නං සතිපට්ඨානානං උපාදාය උපාදාය පඤ්ඤං පුච්ඡේයුං පුට්ඨෝ පුට්ඨෝ චාහං තේසං ව්‍යාකරේයං ව්‍යාකතංච මේ ව්‍යාකතතෝ ධාරේයුං නච මන්දුතියකං උත්තරින් පටිපුච්ඡේයුං අඤ්ඤත්‍ර අසිත පීත කායිත සායිතා අඤ්ඤත්‍ර උච්චාර පස්සාව කම්මා අඤ්ඤත්‍ර නිද්දා කිල මත පටිවිනෝදනා අපරියාදින්නායේවස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදේශනා අපරියාදින්නං ඒවස්ස තථාගතස්ස ධම්මපද ව්‍යංජනං අපරියාදින්නං ඒවස්ස තථාගතස්ස පඤ්ඤපටිභානං අථ මේ චත්තාරෝ සාවකා වස්ස සතායුකා වස්ස සත ජීවිනෝ වස්ස සතස්ස අඤ්චේන කාලං කරේයුං මංචකේන චේපි මං සාරිපුත්ත පරිහරිසංසත නේවත්ති තථාගතස්ස පඤ්ඤාවෙය්‍යත් තියස්ස අඤ්ඤතත්තං යංඛෝ පනේතං සාරිපුත්ත සම්මා වදමානෝ වදේය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති මමේව තං සම්මා වදමානෝ වදේය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති තේන කෝපන සමයේන ආයස්මානාගසමාලෝ භගවතෝ පිච්චිතෝ ඨිතෝ හෝති භගවන්තං වීජයමානෝ අතකෝ ආයස්මානාගසමාලෝ භගවන්තං ඒතදවෝච අච්චරියම් භන්තේ අබ්භූතම් භන්තේ අපිච මේ භන්තේ ඉමන් ධම්ම පරියායං සුත්වා ලෝමානි හට්ඨානි කෝනාමෝ අයම් භන්තේ ධම්ම පරියායෝති තස්මාතිය ත්වං නාගසමාල ඉමන් ධම්ම පරියායං ලෝමහංසන පරියායෝත්වේවනන්ධාරේහිති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මානාගසමාලු භගවන්තෝ භාසිතං අභිනන්දේති මහා සීහනාද සුත්තං නිත්ථිතං